මිලේනියම් සිටි පාවාදීමේදී සිද්ධ වුණේ තු සේවා වලට සම්බන්ධ නිලධාරීන් පුද්ගලිකව ඝාතනය වීම පමණයි. තු සේවාව ආයතනයක් ලෙස ව්‍යුහයක් ලෙස අනතුරට ලක්ුණේ නැහැ එදා ප්‍රබල විදියට. අද මේ කුමන්ත්‍රණය දියත් කරලා තියෙන්නේ සමස්ත ඔත්තු සේවාවම දියාරු කරලා ඒක ඇතුලේ අර්බුද හදලා ගිනකා එකිනෙකාට විරුද්ධව සාක්ෂි දෙන තත්වයට පත් කරලා කිසි දිනක රට වෙනුවෙන් මෙවැනි බාර දූර වගකීම් බාරගත නොගත යුතුයි කියන මනස මේ ඔත්තු සේවා නිලධාරීන් තුල ඇති කරලා ඒක සම්පූර්ණයෙන් විනාශ කරලා අගමැතිවරයාගේ ඉඳලා ජනාධිපතිවරයාගේ ඉඳලා පොලිසියේ උසස් නිලධාරීන් පව අවසානයේ තමන්ගේ රට පාවා දෙන තු සේවා පාවා දෙන තමන්ගේ හමුදාව පාවා දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා.